නැහැ ඔබ මාගේ බව මහදවත ඉඟියක් කළ බව මට හැඟුණේ ඔබ නොදුටුව දින සැනසෙන්නට ඔබ ළඟ ඉඳගෙන ආශාවක් මා තුළ කුඳුරන ජීවිතේ පැය විඳින්නට ඔබ ඕනේ මගේ ජීවිතයට අතර බන්දලා මා ජීවිතේ ඉනේ ඔබ නිසාම සොඳුරියේ ඔබ එනතුරාම මෙලෙසේ ඉන්නම් සදා අතර මංවෙලා මා ජීවිතේ ඉනේ ඔබ නිසාම සොඳුරියේ ඔබ එනතුරාම මෙලෙසේ ඉන්නම් සදා දවසක මා ඔබ අතගෙන ඇවිදින්නම් ඔබ ලං කරගෙන ඇඳේවේ තරුවේ නැගට පවසන්නම් ඔබ මගේම බව